2508 වසරේ 6 වෙනි මාසේ 10 වෙනිදා භාවනා වැඩසටහන. ධර්මය නිහඬයි. ඒත් නිහඬව සිටීමෙන් තවත් කෙනෙකුට ධර්මය අවබෝධ කළ නොහැකි බැවින් මා හඬ නගා කියන්නේ. සඳහම් මල් ග්‍රන්ථයේ ඒ ආකාරයට අපි සඳහන් කළා. ඔබ හැම දිනාටම ධර්මය කියන්නට එන්නේ කිසි දෙයක් දරාගෙන හිතාගෙන ගොතාගෙන නෙමෙයි. නිදහස් මනස පමණයි රැගෙන එන්නේ. ඒ නිසා මේ ලෝකේ සිටින ආචාර්යවරුන්ට තිබෙන ආතතිය, බර, ප්‍රශ්න මේ දේශකයාණන්ට නැහැ. ඒකට හේතුව කිසිදු දෙයක් දරාගත් දෙයක් නැති නිසා. අප කතා කරන්නේ ඒ නිදහස පිළිබඳව, ඒ නිහඬියාව පිළිබඳව. ඔබත් සැනසීම උදෙසා පැමිණිය යුතු එකම නිවහන, එකම ප්‍රදේශය, එකම ගුණය තමයි මේ නිර්වාණ ගුණය, විමුක්ති ගුණය, මේ නිදහස. ඒ නිදහස පිළිබඳව කල්පනා කරන්නට, සිතන්නට ස්වභාවයෙන් ශක්තියින් සැකසීලා නැහැ. ශක්තියින් මනුෂ්‍යයා සතුව තිබෙන්නේ ඇලීම සඳහා, ගැටීම සඳහා. ඒ වගේම ඉන්ද්‍රයන්ට සමාන ධර්මයන් සෙවීම සඳහා පමණයි. මේ ඉන්ද්‍රිය ධර්ම අතර බොහෝම පුළුල් ආකාරයෙන් සය අවුරුද්දක දුෂ්කර ක්‍රියා කාලය තුල මහා ගවේෂණයක් කරලා මනාව ඉන්ද්‍රිය ගෝචර ධර්ම පිළිබඳව සහ ඉන්ද්‍රියන් පිළිබඳව මනාව බෝධයක් ලබා ගත්තා සිද්ධාර්ථ ගෞතම ඒ බුදුරජාණන් වහන්සේ. ඒ බෝසතාණන් වහන්සේ ඊළඟට බුද්ධත්වයට පත්වීම සඳහා ඉන්ද්‍රිය සාපේක්ෂිත ගමනක් නොයා අනුසෝතගාමි ප්‍රතිපදාව කියන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ගමන, පටිසෝතගාමි ප්‍රතිපදාවක් ඉන්ද්‍රිය විෂයේ ඉක්මවන ලෝකෝත්තර ධර්මයක් සොයා ගියා. ඒ නිසා ඔබත් ඒ මානසික සහනය ලබන්නට නම් යා යුතු ගමන තමයි පටිසෝතගාමි ප්‍රතිපදාව, ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධර්මයේ සාගන ලෝකෝත්තර ධර්මය කරා ඔබ යා යුතුයි. ඉන්ද්‍රියන්ට සමාන ධර්මයන් තුලින් ඔබට කවදාවත් නිවනක් සාගන්න බෑ. තමන් දෙස බලන්න ඉගෙන ගන්න. බොහෝ දෙනෙක් තමන් දෙස බලන්න කියලා කිව්වහම ඒගොල්ලෝ යම් දෙයක් දිහා බලනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒත් ඒ ඔබ බලන්නේ තමන් දෙස නෙමෙයි, තමන්ගේ කියන දේවල් කෙරෙහි තමයි බලන්නේ. තමන්ගේ සිත දිහා බලනවා. එතකොට තමන් දෙසද? නෑ, තමන්ගේ කියන වචනේ එතෙන්ට වැටිලා. ඊළඟ එක තමයි තමන්ගේ වේදනාව දිහා බලන. මම කිව්වේ නෑ තමන්ගේ වේදනාව දිහා බලන්න කියලා. තමන් දෙස බලන්න, තමා දෙස බලන්න. එයයි වැදගත් වෙන කාරණේ. ඊළඟට සමහර අය තමන්ගේ ශරීරය දිහා බලනවා. තමන්ගේ, තමා කියලා කෙනෙක් ඉන්නවා තමන්ගේ කියලා දෙයකුත් හදාගෙන. ඊළඟට ඒක දිහා තමයි බලන්නේ. කවුද බලන්නේ? මේ තමා. අපි මෙතෙන්දි බලන්න ඕන තමන් දෙස. තමන්ගේ කියලා වැටෙන නමක් දෙහා නෙමෙයි. ඒක හොඳට ප්‍රායෝගික කරගන්න. තමන්ගේ කියලා වැටෙනවා නම් ඒක දිහා බලන්න එපා. අර තමන්ගේ කියලා වචනේ වැටෙනවා නම් ඒයින් දිහා බලන්න එපා. තමන් දෙස බලන්න. තමා දෙස බලන්න. තමන්ගේ කියන කිසි දෙයක් දිහා බලන්න එපා. ඒ උත්සාහය මේ මොහොතේම කරන්න. මොකද්ද උත්සාහය? තමන්ගේ කියන දෙයක් දිහා නෙමෙයි තමා දෙස බැලීම. මගේ සිතුවිලි වුණොත් එහෙම ගේ වැටිලා. එතකොට ඒක දිහා නෙමෙයි. මගේ සිතේ ස්වභාවය, මගේ සිතේ වේදනාව, මගේ සංඥාව, එහෙම නැත්නම් මගේ ශරීරය, ඒවා එකක්වත් වැඩක් නැහැ. ගේ වැටිලා. තමා දෙස, මම දෙස බලන්න. අධ්‍යාත්මය තුල net පියාගෙන බලද්දී දකින දේ තුල නෙමේ ඉන්නේ මම, දකින ඇස තුලයි. ඒක හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ මෙලිය යත්තේ දකින දේ නොවේ, දකින ඇසයි. මමත්වය ඇත්තේ දකින ඇස තුලයි, දකින දේ තුල නොවේ. ඔබ දෙයක් නම් යමක් නම් දකින්නේ ඒ මම දැකීම නොවේ. තමා දෙස බලන විට තමා දකින ආකාරය වෙනස්, ලෝකයේ දකින ක්‍රමවේදයට වඩා. ඇසක් නැතිව බලන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා තමා දෙස බලන විට. ඇසකින් යුක්තව බලන අවස්ථාවේදී තමා විසින් දැකීම කියන එකයි සිදුවන්නේ. තමා දෙස තමා බලන විට ඇසක් නැතිව එළීමේ හැකියාව තිබෙනවා. අධ්‍යාත්මික වශයෙන් ඇසකින් තොරව බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අන්න එවිටයි තමා විසින් එහෙම නැත්නම් තමාගේ කියන ස්වභාවයෙන් ඉවත්ව අපෝරු දැකීම. තමා කියන කෙනෙක් හදන්නේ ඇයි, වඩන්නේ ඇයි, පෝෂණය කරන්නේ ඇයි? දැන් සාමාන්‍යයෙන් ගහක් හදනකොට අපි අහනවා ඔය ගහ හදන්නේ ඇයි? ඒකෝර කියනවා අපි මේ ගහ හදලා අඹ ලබා ගන්නවා. මේකෙන් අපි කොස් ලබා ගන්නවා ආදී වශයෙන් කියනවා. එතකොට පුජ්‍යලේක් මමත්වයේ කියන එකත් හදනවා, වඩනවා, පෝෂණය කරනවා, රැක ගන්නවා නේ. මොනව කඩා ගන්නද? මොන ඵලයක් නෙලා ගන්නද? ඒ ගහේ හැදෙන්නේ විෂ ඵල පමණයි, දුක පමණයි, පීඩාව පමණයි. ඒ නිසා මේ ලෝකේ උදුරා දැමිය යුතු ප්‍රමුඛ, මද කළ යුතු ප්‍රමුඛ පැලෑටිය වන්නේ මමත්වය. මම විසින් තවත් දෙයක් උගත ගත යුතුයි, ඉගෙන ගත යුතුයි කියන පදනමට යන්න එපා. මමත්වය කවරක්දයි තේරුම් ගත යුතුයි, ඇකිය යුතුයි, අවබෝධ කරගත යුතුයි කියන න්‍යායෙ ඉන්න ඕන. එනිසා මේ ධර්ම ගමනේදී මම විසින් දැන් මෙතෙක් කාලයක් අපි හැම විෂයක්ම ඉගෙන ගත්තේ කවුද? මම විසින්. මම විසින් ගණිතය ඉගෙන ගන්නවා, මම විසින් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා, මම විසින් කෘෂිකර්මය ඉගෙන ගන්නවා. මම මතක තියා ගන්නවා, මම ආවර්ජනා කරනවා, මම කතා කරනවා, මම දකිනවා, මම හිතනවා. දැන් ඒ ගමන වෙනස් වෙනවා. ඒ හැම දෙයකටම පාදක වුණු මමත්වයේ දෙස බලනවා. එතකොට අර විසින් එහෙම නැත්නම් මගේ කියන ඒ ගුණේ නැති වෙන්න ඕන. එතකොට විසින් කෙනෙක් නෑ, මගේ කියන කෙනෙක් නෑ, මම දිහා බලනවා. බලනකොට එයා දකින්න දෙයක් තියෙනවා නම් ඒ මා විසින්. දැකීම ඉක්මව ආරම්භ වෙනවා නම් ඒ තමයි මමත්වයේ දැකීම. මමත්වයේ හරියටම දකින්නකොට මොකද වෙන්නේ? එයා දකිනවා මේ මමත්වයේ කියලා එකක් නැහැ. මමත්වයේ කියලා රාමුවක් විතරයි තිබිලා තියෙන්නේ. එහෙම නැත්නම් යම්කිසි සංකේතාත්මක වචනයක් පමණයි. දැන් අපි මොටෝ සයිකලේ කියලා කිව්වට ඕකේ කෑලි කෑලි කෑලි වලට ගලවලා දැම්මොත් එහෙම කවුරුත් හරි ළමෙක් ඇවිල්ලා මෙතන මොටෝ සයිකලයක් කියලා කියනවාද? කියන්නේ නැහැ. ආ ඒ කෑලි කෑලි ටික ගලවලා කඩේක ඉල්ලලා තියෙනකොට මොටෝ සයිකලයක් කියලා කියනවාද? එහෙම වචනයක් හැදෙන්නේ අපි මෝටෝ පාර්ට්ස් කියනවා. එහෙම නැත්නම් කෑලි කියලා කියනවා. ඒ වගේ තමයි මමත්වයේ කියලා එකක් ඔය තිබුණට කොයිබකවත් නැහැ. හැබැයි ඒක නැති කියලා අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න, ඥානනය කරගන්න ඒ ගුණයට පාත්‍ර වෙන්න ලේසි වෙන්නේ නැහැ. ලොකු ධෛර්යයක් යදලා ලොකු ප්‍රඥා මහිමයකින් තමාදෙස තමාට බැඳින්න බලන්න හැකියාව තියෙනවා. ඒ තුලින් තමයි තමන්ට දකින්න පුළුවන්. ඒ නිසා ධර්මය කියලා වෙන දෙයක් දිහා බලන්න එපා. තමන්ගේ අධ්‍යාත්මික ගැටලුව දිහාම බලන්න, ප්‍රශ්නේ දිහාම බලන්න. ඊට පස්සේ ධර්මය ඒ තුලින් තමයි ඔබ දකින්නේ. හොඳයි, වස්සා. නිත් පියාගෙන සංසුන්ව භාවනාත්මකව මනස මෙහෙවා ගන්න. තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම විවෘතව තබන්න, නිදහස් කරන්න. කිසිදු දෙයක් නොසඟවා විවෘතව තබන්න. ඒ රැක ගැනීමට, ආරක්ෂා කිරීමට, වෙනස් කිරීමට උත්සාහ නොකරන්න. මමංකාරයේ වීරියෙන් තොරව මමත්වයේ දුරු කිරීම උදෙසා වන වීරිය උපදවා ගන්න. මමත්වයෙන් තොර වීරිය උපදවා ගන්න. එම වීරය මනාව ධර්මයේ කරා මෙහෙවන්න උපකාර කරගන්න. අතීතයේද අනාගතයේද වර්තමානයේද කියන මේ කාල තුනම අතහරින්න. රාත්‍රියේද දහවලද අතහරින්න. ගමන් කිරීමද නතර වෙලා සිටීමද අතහරින්න. කිසිම තැනක පිහිටා නොසිටින්න. කිසිම දෙයක් නොපවත්වන්න. ස්වාමීන් වහන්සේ කියන ලද ධර්මය නැවත නැවත සිහි කරමින් ඊට අනුගත කරන්න තමන්ගේ ඥානය හා මනස. තමා තුළ වඩාත් සැහැල්ලුවෙන් සිටීමට හැකි ක්‍රමවේදය සොයන්න. ඒ ක්‍රමයට පුරුදු වන්න. තමා තුල වඩාත් නිවැරදිව වඩාත් සැහැල්ලුවෙන් සිටීමට හැකි ක්‍රමවේදය සොයන්න. එයට අනුගතව සිටින්න. ඒ පාදක කරගෙන මමත්වයේ සිට පවත්වන ලෝකයෙන් නිදහස, මමත්වයෙන් තොරව ඉන්ද්‍රයන් පවත්වන තැනට ජීවිතය වෙනස් කරන්න, පරිවර්තනය කරන්න. ඔබ තුල වඩාත් සැහැල්ලුවෙන් සිටීමට හැකි ක්‍රමවේදය තුල ඔබ වාසය කරන්න. දුක, පීඩාව, ප්‍රශ්න, ගැටලු තිබෙන්නේ අල්ලා ගැනීම තුලයි. එහෙම නැත්නම් බැඳී යාම තුලයි. ඒට ධර්මයේ කියවෙන්නේ තණ්හාව. කිසිදු දෙයකට තණ්හා නොකරන්න. කිසිදු අධ්‍යාත්මික සිතවිල්ලකට, කිසිම අධ්‍යාත්මික ස්වභාවයකට තණ්හාවෙන් නොඇලෙන්න. හිසේ තිබෙන මලු බිමින් තිබ්බහම සැහැල්ලුවයි. හිතේ තියෙන බර අතහැර දැම්මහම, මුදා හැරියහම හිතටත් ලොකු සැහැල්ලුවක් තියෙනවා. නිරෝධ මාර්ගය අනුගමනය කරන්න, හැම දෙයක්ම නිරෝධ කරන්න. ප්‍රමුඛව පුජ්‍යලත්වේ නිරෝධ කරන්න. කිසි විටක පුජ්‍යලත්වේ සමග ක්‍රියාවට බැස නොගන්න. කිසි විටක පුජ්‍යලත්වේ සමග ක්‍රියාවට බැස නොගන්න. පුජ්‍යලත්වේ සමග නිහඬව සිටින්න. පුජ්‍යලත්වේ සමග කිසිදු දහමක නොරැඳෙන්න. පුජ්‍යලත්වයෙන් තොර වූ තැනයි සැනසීම තිබෙන්නේ. අවේදී තත්වය තිබෙන්නේ, විඳින්නේ නැති ස්වභාවය තිබෙන්නේ. පුජ්‍යලත්වය ඉක්මවනව සමගම ආලෝකය හා අන්ධකාරයට වෙනස් වූ ස්වභාවයක් ඔබ අත්දකින්නවා ඇති. රැය හා දහවල ඉක්ම වූ දෙයක් ඔබ අත්දකින්නවා ඇති. ස්ත්‍රිය හා පුරුෂයා කියන දැක්මෙන් එහා දෙයක් ඔබ අත්දකින්නවා ඇති. පුජ්‍යලත්වයෙන් දකින ස්වභාවයෙන් එහා දෙයක් ඔබ අත්දකින්නවා ඇති. ඒ අත්දැකීම මම නොවේ. ඒ අත්දැකීම මාගේ නොවේ. ඒ අත්දැකීම වචනයක් තුල නොවේ. ඒ අත්දැකීම සංකල්ප තුල නොවේ. ඒ අත්දැකීම දෘෂ්ටිමත තුල නොවේ. ඒ අත්දැකීම පුජ්‍යලත්වය ලබන්නා වූ අත්දැකීමක් නොවේ. එයයි මමන්කාරයෙන් එහා වූ අත්දැකීම. එයයි නිදහසේ අත්දැකීම. එයයි විමුක්තියේ අත්දැකීම. එයයි නිරෝධයේ අත්දැකීම. එයයි ඇසේ නිදහස. එයයි කන, නාසය, දිව, ශරීරයේ, මනසේ නිදහස. කිසිදු දෙයක් සමග ඇලෙන්නේ නැත. කිසිදු දෙයක් සමග ගැටෙන්නේද නැත. කිසිම පාලනයක් කරන්නේද නැත. පාලනය නොකරන්නේද නැත. සෑම දේ කෙරෙහිම ඉදිරිපත් කරන මමත්වයෙන් නිදහස් වන්න. මුලා වූ සංකල්පය මමත්වයේ දුරු කරන්න. මුලා වූ දෘෂ්ටිය මමත්වයේ දුරු කරන්න. කිසිදු වචනයක නොරඳෙන්න, කිසිම සංකල්පයක නොරඳෙන්න, කිසිම දෘෂ්ටියක නොරඳෙන්න. පුජ්‍යලත්වයෙන් මෙහි යෙවීමෙන් තොරවන්න. සියල්ල දිය වී යන්නට ඉඩ හරින්න. සියල්ල සුළඟට ගසාගෙන යන්න විවෘත කරන්න. කිසි දෙයක් ග්‍රහණය නොකරන්න. කිසිම පාලනයක් නොකරන්න. කිසිම ක්‍රියාවකට බැස නොගන්න. අතහැරීමත් අතහරින්න. අල්ලා ගැනීමත් අතහරින්න. කුමන හෝ විදියකට සිටීමට උත්සාහ නොකරන්න. කුමන හෝ ක්‍රියාවකට බැස ගැනීමට උත්සාහ නොකරන්න. කුමන හෝ ක්‍රියාමාර්ගයක් බලාපොරොත්තු නොවන්න. සියලු නෑතුලින් නිදහස් වන්න, මිදෙන්න. ඒ පුජ්‍යලත්වයේ නිදහසක් නොවේ. ඒ පුජ්‍යලත්වය නැතිවීමේ නිදහසයි. තමන්ගේ ඥාණයට, තමන්ගේ මනසට, තමන්ගේ ජීවිතයට පූර්ණව ධර්මය අනුගත කරන්න. ධර්මයට සමාන ගුණයක් පිහිටවන්න. එයට වීරය කරන්න. ධර්මය පිහිටවන්නට වීරය කරන්න. ඔබ තුළ ධර්මය පිහිටවන්නට වීරය කරන්න. දැකීම් දෘෂ්ටි අතහරින්න සැහැල්ලුවන්න. සංකල්ප අතහරින්න සැහැල්ලුවන්න. වචන අතහරින්න සැහැල්ලුවන්න. ක්‍රියාවන් අතහරින්න සැහැල්ලුවන්න. උත්සාහයන් සියල්ල අතහරින්න සැහැල්ලුවන්න. එක් එක් දේ කෙරෙහි යොමු කර ඇති සිහිය අතහරින්න සැහැල්ලුවන්න. එක් එක් සමාධියන් තුළ තැන්පත්ව සිටින ස්වභාවයෙන් නිදහස් වන්න, අතහරින්න සැහැල්ලුවන්න. කිසිවක් කිසිම හේතුවකින් රඳවා නොගන්න. සැහැල්ලුවන්න කිව්වහම උන්නට වඩා වෙනස් වුණා. එතකොට මෙතෙක් වෙලා හිටියේ සැහැල්ලුවෙන් නෙවෙයිද? මේ සැහැල්ලුවෙන් ඉන්න නිකන් ඉන්න පුරුදු වෙන්න වෙලා තියෙනවා. මොකද හිත නිකන් ඉන්න දන්නේ නැහැ. හිත දන්නේව නැති දේ තමයි මොකද්ද? නිකන් ඉන්න දන්නේ නැහැ. එයාට හැමතිස්සෙම ඕන නගලන්න, ඇලෙන්න, ගැටෙන්න, එහෙ මෙහෙ දුව පැන යන්න. එයා නිකන් ඉන්න, එහෙම නැත්තම් සංවර වෙන්න දන්නේ නේද? මනසාච සංවරෝ සාදු. මනස සංවර කරන්න, ඇස සංවර කරන්න, කන සංවර කරන්න, නාසය සංවර කරන්න, දිව සංවර කරන්න, කය සංවර කරන්න. හැබැයි මේව දන්වල දාලා සංවර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අවබෝධයෙන් දෘෂ්ටි ගත නොවීමෙන් ඇති වෙන සංවර භාවය පමණයි. එහෙම නැතුව හිමින් ඇවිදීමෙන්, හිමින් සිටීමෙන් ආදී වශයෙන් සංවර කරන්න පුළුවන් කමක් නැහැ. දෘෂ්ටිගතව සංවර වීමක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටිවලට නොපැමිණෙන සීලය. දෘෂ්ටියකට පැමිණලා ඉන්නවනම් එතන දුස්සීලයි. දෘෂ්ටියකට නොපැමිණෙනවනම් එතන තමයි සිල්වත් බව තියෙන්නේ. සංකල්පවලට නොපැමිණෙනවනම් එතන තමයි සිල්වත් බව තියෙන්නේ. වචනවලටපත් වෙලා වචන වලින් ඔලුව පුරවගෙන දුක් විඳින තැන කොහෙද සීලය? බුදුරජාණන් වහන්සේගේ සීලය එහෙමයි පවතින්නේ. මේක නිරෝධගාමී ප්‍රතිපදාවක්. මොනවද? ඇස නිරෝධ කරනෝ, කන නිරෝධ කරනෝ, නාසය නිරෝධ කරනෝ, දිව නිරෝධ කරනෝ, ශරීරය නිරෝධ කරනෝ, මනස නිරෝධ කරනෝ, අතීතය නිරෝධ කරනෝ, අනාගතය නිරෝධ කරනෝ, වර්තමානය නිරෝධ කරනෝ, අවිජ්ජාව නිරෝධ කරනෝ, සංස්කාර නිරෝධ කරනෝ, විඥාන නාම රූප නිරෝධ කරනෝ, සලායතන නිරෝධ කරනෝ, පස්ස නිරෝධ කරනෝ, ජාති නිරෝධ කරනෝ, ජරා මරණ දුක්ඛ දෝමනස්සයෝ නිරෝධ කරනෝ, හැමදේම නිරෝධ කරනෝ. කවුද? මමද? නෑ, මම කියන කෙනා දුරු කිරීමෙන්ම පමණයි ඔක්කොම නිරෝධ වෙන්නේ. එ ජනප්‍රියව තියෙන්නේ මම කරන භාවනාවල්, මා විසින් කරන භාවනාවල්. මේක මා විසින් කරන භාවනාවක් නොවේ, මම විසින් මා විසින් කළ යුතු භාවනාවක් නොවේ. ඒ වගේම මා විසින් දේශනා කරන දෙයක්ුත් නෙමේ, මා විසින් ඇසිය යුතු කාරණයකුත් නෙමේ, මා විසින් ප්‍රගුණ කළ යුතු කාරණයකුත් නොවේ. ඇඳලිනේ, මා විසින් දේශනා කරන ධර්මයකුත් නෙමෙයි, මා විසින් ඇසිය යුතු කියන පදනම තුල ඇසිය යුතු කාරණේකුත් නෙමෙයි, මා විසින් ක්‍රියාවෙහි නැන්විය යුතුයි කියන මතය තුල ක්‍රියාවේදී යෙදවිය යුතු කාරණේකුත් නෙමෙයි, මා විසින් අවබෝධ කරගත යුතු ධර්මයකුත් නොවේ. අනිත් ඔක්කොම ධර්ම අවබෝධ කරගන්නේ කවුද? මා විසින්. මේ ධර්මය අවබෝධ වුණාට පස්සේ එදාට කියන්න බෑ මා විසින් මේ ධර්මය අවබෝධ කරගත්තා කියලා. මා විසින් අවබෝධ කරගත්තා කියලා කියන්න බෑ. ඒ තමයි මම නැති බව මම අවබෝධ කරගත්තා. මම දුරු කිරීම කියන එක අවබෝධ කරගත්තා මිස මා විසින් අවබෝධය ලැබුවා කියලා කියන්න බෑ. මම දුරු කරගැනීමේ අවබෝධය මට ලැබෙනවද? ඒක මට ලැබෙන දෙයක් නෙමෙයි. වෙන කෙනෙකුට ලැබෙන දෙයක්ද? ඒත් නැහැ. මම නැතිවීමේ සැහැල්ලුව ආශ්චර්යමත් ධර්මය එතන ලැබෙනවා. ආත්ම දෘෂ්ටිය නැති වෙනවා. සීලබ්බත පරාමාස කියන එක එක ආගම් දෘෂ්ටි න්‍යායන් ඔළුවේ පුරවගත් එක නැති වෙනවා. ඊට පස්සේ මෙතෙක් කාලයක් හරේ මෙහි දුවදුවා දුවදුවා ආචාර්යවල ළඟ, දේශනා ළඟ අනේකාකාර විචිකිච්ඡාවකින් යුක්ත, සැකයකින් යුක්තව බලාගෙන හිටපු එක නැති වෙනවා. නොයෙකුත් නොයෙකුත් ආගම් වලට ඔය ගියත් ඔය මිනිස්සු නොයෙකුත් නොයෙකුත් ආගම් ඉගෙන ගත්තත් ඒ හැමදේම තුල විශ්වාසයන් තුල පිළිගැනීම් වල යම් කිසි විචිකිච්ඡාවක් තියෙනවා. ඒ තමයි නොදකින බව, ප්‍රත්‍යක්ෂ නොවූ බව, නොහැටෙන බව නිසා. තදින් විශ්වාස කරන්න කියන නිසා මිනිස්සු කොහොම හරි ඒක තද කරගෙන විශ්වාස කරගෙන හිටියත් ඒක ඇතුලේ බුබුර බුබුරා පැන නගින දේ තමයි විචිකිච්ඡාව. ඇයි? ප්‍රත්‍යක්ෂ නොවූ දෙයක් හැමදාම සහගත යුතුයි. විචිකිච්ඡා සහගතව තමයි ඒක දැනෙන්න පටන් ගන්නෙ. එහෙමයි. උපතේදී තිබුණු ප්‍රභාස්වර මනස නැවත මතු කර ගැනීම. ස්වභාවිකත්වයට පත්වීම. ඒ මනස ඇතුළතත් තිබුණු එක්තරා මමංකාර මේ දෘෂ්ටියක් තිබුණ, එයත් දුරු කිරීම. සත්ව පුද්ගල ආත්ම ස්ත්‍රී පුරුෂ ගුණයන් වලින් නිදහස් වීම. ලෝකයේ කොච්චර අතහරිනවද කියනවනම් ඒ නිරෝධ සංඥාව රාත්‍රිය හා දහවල කියන මේ ස්වභාවයන් දෙක කෙලෙස් නෙමෙයිනේ. රාත්‍රිය හා දහවල කියන්නේ කෙලෙස් නෙමෙයිනේ. නමුත් ඒ දෙකත් අතහරිනවා. ඇයි රාත්‍රිය හා දහවල අතහරින්නේ? රාත්‍රිය හා දහවල කියලා කියන්නේ වචන දෙකක්. රාත්‍රිය හා දහවල කියන්නේ දෘෂ්ටි දෙකක්. රාත්‍රිය හා දහවල කියන්නේ රූප දෙකක්. රාත්‍රිය තුල තියෙන කරවල රූපය, දහවල තුල තියෙන ආලෝකමත් රූපය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ආලෝකෝදපාදී කියන එක පහළ වෙන්නේ මේ ඉරේ ආලෝකේ නෙමෙයි, ප්‍රඥා ආලෝකය. මොකද පඤ්ඤා විමුක්ති ආලෝකේ ලැබෙන්නේ. මනුස්සයෙකුට ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව තියෙනවා කියලා කියන්නේ දෙයක් කියනකොට එහි ස්වરૂපය සහ එහි ලක්ෂණය, එහි ගුණය දැනෙන, වටහා ගන්නට පුළුවන් නුවණක්. ඒකට කියනවා ප්‍රඥාව කියලා. ප්‍රත්‍යවෙන ඥානය. ඇඟේ වැදුනහම ඒක දැනෙන්න ඕන. දැන් ඉදිකට්ටකින් එන්නහම එහෙම ඇඟට ඒක දැනෙන්න ඕන. එහෙම නැත්තම් දොස්තර මොකද කියන්නේ? වාට ලාදුරු කියලා කියනවා. යංගිසි දඩයක් වගේ තියෙන තැනකට ඉදිකට්ටකින් යනලා බලනවා, මේකට දැනෙනවද කියලා. ඒ වගේ ප්‍රඥාව කියන එකත් හැම කාරණයක්ම හොඳින් දැනෙන්න ඕන. මේ කියන කාරණේ, මේ කියන කරුණේ රසය, මේක ගුණය, මේක ස්වභාවය, මේක කියලා දැනෙන්න ඕන. ඒ දැනීමේ උපරිමය තුල සමාජය තුල යාට ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ කෙනාට පුළුවන්කම තියෙනවා ඒ ප්‍රඥාවත් විමුක්ති කරන බලයක් එයා තුළ ගොඩනගන්න. ඒ ගුණයට ප්‍රඥාවත් විමුක්ති කරවන, ප්‍රඥාවත් අභිභවා යන ගුණයක් ගොඩනගන්න ශක්තියින් ලැබෙනවා. එතකොට පඤ්ඤාවන්තස්සයන් දම්ම ඊළඟට ඇති වෙන්නේ ප්‍රඥා නිරෝධයකට, පඤ්ඤා විමුක්තියකට පාත්‍ර වෙන මට්ටමට එයා ඒක ප්‍රකට කරන්න ඕන, ගොඩනගන්න ඕන. තමා ළඟ තියෙන දැඩි බව තමන්ට බාධාවා. තමා විසින් ඔළුවේ පුරවගත්ත නොයෙකුත් නොයෙකුත් සංකල්ප තමන්ටම බාධාවා. ඒකයි මෙතන තියෙන නිදහසට තියෙන බාධක ටික. ඉතින් තමන්මයි මේ තුරට රැවටිලා ඉන්නේ. ඇයි රැවටෙන්නේ? මතු පිටින් මායාකාරී ස්වභාවයකින් පෙන්වන්නේ සත්‍යයක් ලෙස. ඒත් එහි සත්‍යයක් නැත. ගිනි පෙරෙල්ලක් වේගයෙන් කරකවන විට රවුමක්සේ පෙනෙනවා. සත්‍යයක්ද? නැත. මිරිඟුවක් දහවල ගලාගෙන පාර දිගේ යනකොට ඈතී යන අපිට පේනෝ ජල කරාමයක් කැඩිලා ජලය ගලාගෙන යන ආත්මේ. නමුත් එහි ජලය නැත. එහෙම රැවටීමකටපත් වෙනවා. දැන් මමම රැවටීමකටපත් වුණා. එක දණක ජල කරාමයක් කැඩලා හෝගාල පාරහරහ ගලාගෙන යනකොට ඒකට අපි කී කියා ඒක ගැන කතා කර කර එනකොට තවත් තැනක දැක්කා ශාල මේ ජල දහරාවක් පාරහරහ ගලාගෙන යනවා වගේ. ඉතින් මම කිව්වා රතනත් අර ජල කරාමයක් කැඩිලා. අපි එතන පහු කරගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ එතන ජල කරාමයක් කැඩලා නෙමෙයි, එතන මේ දවල් දෙකට එකට දෙකට පමණ ජඩි හිරු රශ්මියේ නැති වුණු මිරිඟුව සන්නිකර ජලය වගේ පෙනුනේ. ඉතින් මං කිව්වා බලන්න රැවටුණානේ අපි මේකට ජලය කියලා. අන්න ඒ වගේ ස්වરૂපයක් මනසේ තියෙන. මනස කියලා කියන්නේ මායාකාරයක්. ඔබව ඔය මමයි කියලා අල්ලගෙන තියෙන මායාවක්. මගේ ඇස කියලා අල්ලන් තියෙන්නේ මායාවක්. මගේ කන කියලා අල්ලගෙන තියෙන මායාවක්. මගේ නාසය, මගේ දිව, මගේ සිත, මගේ සංකල්පය, මගේ ආත්මය, මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක් කියලා අල්ලගෙන ඉන්නේ මායාවක්. ඒ මායාව මොනතරම් ඔබට දුක් දෙනවද? ඒ මායාව මොනතරම් ඔබව පුළුස්සනවද? ඒ මායාවට පුළුවන් ඒ මායාකාරී සුලි සුලඟක් වගේ ඔබව රැගෙන යන්න ඒ මායාවට, දුගතියට. ඒ මායාකාරී ශක්ති ස්වභාවය නැවත නැවත නැවත නැවත දුකටපත් කරන්නට පුළුවන් සසරේ බලයක් තියෙනවා. විඳීම් තුල තිබෙන සැප දුක මිශ්‍රයි. එහි කෙලවර හැම විටම දුක තියෙනවා. සතුට වෙන තරමටම මිනිස්සු දුක් විඳිනවා. දුක් විඳින තරමටම මිනිස්සු සතුටයි කියලා එකක් දකිනවා. අදුක්කම සුඛ හෙවත් වේදනා නිරෝධෝ කියන මේ උත්තරීතර ධර්මයේ තුල දුක හෝ සැප නැත. තියෙන්නේ වෙන අන්දයක්. මොකන්ද ඒ රසය? උපේක්ෂාව නෙමෙයි. කරුණාකරලා ඒ උපේක්ෂාවෙන් නිදහස් වෙන්න ඕන. උපේක්ෂාව කියලා කියන්නේ අන්ත දෙකක මධ්‍ය. ඒ මධ්‍ය නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ මධ්‍ය ප්‍රතිපදාව හැදෙන්නේ උභවන්තයෙන් සීලවන්තවලින් නිදහස් වීමෙන් මිස අන්ත දෙකක් කවලම් කර ගැනීමෙන් නොවේ. මොඩක්කය අන්ත දෙකක් කවලම් කරලානේ මධ්‍යම ප්‍රතිපදාව හදලා තියෙන්නේ. කාමසුකල්ලිකානුයෝගයෙන් 50ක් දාලා, අත්තකිලමතානුයෝගයෙන් 50ක් දාලා හදන මධ්‍යම ප්‍රතිපදාවේ යන්න කියලා. නේද? අර අකුබොනායන්ට අර කියන්නේ සුරාමේරේ මජ්ජපමා දට්ටානා. ඒ කියන්නේ ටිකක් ගත්තට කමක් නැහැ. මජ්ජපමා දට්ටානා. නේද? ඒකේ කියවෙන මජ්ජපමා දට්ටානා කියන්නේ මද පමන ගන්න කියලා නෙමෙයි. මේ මදයට හා ප්‍රමාදයට හේතු විදියට ගන්න එපයි කියලා නේද? ඒක ඖෂධයක් හැටියට ගත්තට කමක් නැහැ. නේද? ඒක ඖෂධයක් හැටියට ගත්තට කමක් නැහැ. දැන් ඒ කාලේ බෙහෙත් වර්ග වලටත් ඔය ආදී එහෙම මේ එකතු කරනවා. අද අරිෂ්ඨ වලටත් ඒවා වගේ දේවල් එකතු කරනවා. ඉතින් මේ ඒ වගේම ඔය මේ හොටෙල් වල කූල් ඩ්‍රින්ක් එක දෙන්න ඒකටත් එකතු කරන කල්තබා ගැනීම සඳහා, නරක් වෙන්නේ නැතුව තියා ගැනීම සඳහා, සහ රසය වැඩි වෙන සඳහා, මගුල් ගෙදරට නෝනල වෙරි කිරීම සඳහා ඕක දානවා ටිකක් හිතාමතා. සමහර අයිතිකාරයෙම කියනවා තා වැඩිපුර බෝතලයක් දාන්න කියලා. ඒකෝ දැන් මම නෝල්ලා ටිකක් ගාන්න වෙරියලා ඉන්නවා මගුල් ගෙදර. ඉතින් ඒ නිසා එහෙම මධ්‍යම ප්‍රතිපදාවක් නෙමෙයි. මේ මේ මේ ලංකාවේ මේ අවුරුදු 1000ක විතර පරාජයන් වලට හේතුව ධර්මයේ නැතිවීම. ධර්මයේ තිබුණ නම් ඒ ඔළුව පුදුම ඔළුවක්, ලෝකෝත්තර ඔළුවක්. ඒ ඔළුවට ගොඩාක් දේවල් ජය ගන්න පුළුවන්. ඒ ඒ ඔළුවට ඕන මිනිස්සෙක් යටත් කරන්න පුළුවන්. ඒ ඔළුවට කල නැහැ දෙයක් නැ ඕනම දෙයක් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඒකනේ යක්කු දමනය කළා නේද? තිරිසන් සතුන් පා දමනය කළා. ඇයි? ඒක විශිෂ්ටයි. ඒ ඥානය, ඒ ගුණය. ඒ වගේම අනිකුත් රහතන් වහන්සේලාත් ඒ විදියටම මහා ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් වල යෙදුණා. ඒකට හේතුව දැන් මිහිඳු මහරහතන් වහන්සේ මෙහිට ඇවිල්ලා ක්ෂණේකින් නේද රජතුමාව අඳුනගෙන මුළු මහත් රටටම ධර්මය ලබා දුන්නා. ඒ මුල්ම වතාවේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ රටේ හිටපු මිනිස්සු කඩු වීතල අරගෙන ගහන්න ගියා බුදුහාමුදුරන්ට. ඉතින් ඒක තමයි ඔය යක්ෂ දමනය කියලා දාලා තියෙන්නේ. මේ යක්කු ගුවට ඉතින් මේ ඉන්න අපේ හින්න යක්කු ටික තමයි. එන යකෙක් නැහැ. අලුත් කෙනෙක්, අපේ සම්ප්‍රදායට විරුද්ධ කෙනෙක්, වෙන රටකින් එක්කෙනෙක් ආවා කියලා විරුද්ධ වුණා. ඒකයි හේතුව අපේ යක්කු මුලින්ම ගහලා එලවන්න හැදුවේ බුදුහාමුදුරුවෝ. ඉතින් අපි ඒක යක්කු කියලා කිව්වට මේ ඉන්නේ යක්කු ටිකම තමයි. හිටපු යක්කු ටිකම තමයි. ඉතින් එහෙව් එකේ ඉතින් අද කාලෙත් ධර්මය මතු වෙනකොට ඒ යක්කු නැගිටිනවා. ඒ තමයි ස්වභාවය. යක්ෂ ගති ටික තියෙන බුදුහාමුදුරන්ට එදා කඩු වීතල වීසි කරපු අර යක්ෂ පරම්පරාවේ යක්කමටව ඉන්නවා. ඒ නිසා ධර්මයේ කියන එක මතු කර ගන්න ඕන ස්වාදීනවා. දැන් එක එක විදිය ඔළුව මත්ුණාට පස්සේ ආයි වෙන එකක් නැහනේ. බුද්ධාගම කියලා මොකක් හරි එකකින් ඔළුව මත් කරගත්තොත් ආයි ඉතින් ඊට වඩා දෙයක් නැහැ. අද නිවන් දකින්න බෑ මෛත්‍රී බුදුහාමුදුරන් කාලේ විතරයි. ඉතින් කතෝලික ආගමෙන් ඔළුව මත් කරගත්තොත් ඉවරයි. ඊට පස්සේ යාට ඒකම තමයි. ආයි වෙන එකක් බලන්නේ. මුස්ලිම් ආගමෙන් ඔළුව විනාශ කරගත්තොත් මත් කරගත්තොත් එයාට ඒකමයි. හින්දු ආගමෙන් විනාශ කරගත්තොත් එයාට ඒකමයි. මේ කතා කර කිසිම ආගමකට එක පාර්ශ්වයක් හොඳයි එක පාර්ශ්වයක් නරකයි කියන්නේ නෙමෙයි. සමස්ත මිනිස්සු කෙරෙහි තිබෙන ප්‍රශ්නේ. මිනිස්සේ හොඳ ආගමිකයෙක් බවට පත් වෙන්නේ තමන් මොනතරම් සැනසෙල්ලෙන් හා සතුටින් වෛරයෙන් ක්‍රෝධයෙන් තොරව ජීවත් වෙනවද යන පදනම යටතේ. මිසක් ඒ ආගමේ දින ලාංජන ඇඟේ දාගත්තට, කරේ දාගත්තට, ඔළුවේ දාගත්තට, ඇඟේ දාගත්තට නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ. බෞද්ධය සුදු ඇඳයි කියලා බෞද්ධ වෙන්නේ නැහැ. සුදු නැඳයි කියලා බෞද්ධ නොවෙන්නෙත් නැහැ. බෞද්ධයෙක් වෙන්නේ උපත්යෙන් නෙමෙයි, භවය ඉක්ම වීමෙන්. සද්ධර්ම අවබෝධය කරගන්නවද එදාට එයා බෞද්ධයෙක් වෙන්නේ. ලෝකෝත්තරත්වයට පත් වෙනවද එදාට එයා බෞද්ධයෙක් කියන්නේ. එතකන් සම්මුති බෞද්ධ විතරයි, නාමික බෞද්ධ විතරයි. භව උද්ද හේවත් භවය ඉක්ම වූ කියන එකයි එහි අර්ථය. බෞද්ධ කියන එකේ අර්ථය තේරුණාද? භවය ඉක්ම වූ කියන්නේ භවය ඉක්ම වූ නැති කෙනෙක් බෞද්ධයෙක්ද? නැහැ. ඒගොල්ලන්ට කියන්නේ ලෝකයෝ කියලා. භවය ඉක්ම වූ නැති අයට කියන්නේ, භවයේ ඉන්න අයට කියන්නේ ලෝකයේ ඉන්න අයට, ලෝකෝත්තර නොවු අයට කියන්නේ ලෝකයා. ඒක යානම් හරි ලෝකයෙක් කියලා කියන්නේ. ඉතින් ඇත්තෙන්ම ධර්ම අවබෝධයටපත් නොවෙච්ච හැම කෙනෙක්ම ලෝකෙක. යන හදන්න අමාරු කියන්නේ දර දඬු එක්කෙනෙක්. ඊළඟට ධර්ම අවබෝධ වෙච්ච හැම කෙනෙක්ම යානම් හරි ලෝකෝත්තරයා කියලා කියනනේ, ලෝකයෙන් එතර එක්කෙනෙක්. ඒ වචන දෙක පාවිච්චි කරන්න විවිධ හේතු නිසා. දිනන්න බෑ කියන අර්ථයෙන් තමයි එයා හරි ලෝකෝත්තරය කියලා කියන්නේ. ඒත් එක වැඩක් ලේසින් කරන්න බෑ කියන එක. එයා හරි ලෝකයා කියලා කියන්නේ සමහර වෙලාවට එයා හරි කපටී කියන එක. හරි කට්ටයි කියන එක. එයා හරි ලෝකයා කියලා කියන්නේ හරි අඬබාල කියන එකයි කියන අදහස වෙන්නේ. ඒකෙනුත් ඇත්ත තමයි. ලෝකෝත්තර කෙනෙක්ගේ ප්‍රඥා මහිමේ කියලා එයාත් එක ලේසින් දෙයක් සංගවන්න පුළුවන් කම නැහැ. ජීවිතේ තමන් තුලින් තමන්ට බබලෙන්න බැරි වුණාම එයා බලනවා රත්තරන් වලින් බබලෙන්න පුළුවන්ද, බලයෙන් බබලෙන්න පුළුවන්ද, මුදලින් බබලෙන්න පුළුවන්ද කියලා බලනවා. එතකොට තමන් කල්පනා කරන්න ඕනේ එතන බබලෙන්නේ එතකොට මම නෙමෙයිනේ කියලා. ඒ බබලෙන්නේ රත්තරන්. ඇවිල්ලා කියනවා ඔයාගේ මාළේ හරි ලස්සනයි කියලා. ඉතින් ඒ මගේ ලස්සනද නෑනේ. තමන්ට සික් කියලා හිතන්න ඕනේ මේ මාළේ ආයි නම් මම පළඳන්නේ නැහැ කියලා. ඇයි ඉතින් මම නැස්සනේ කිව්වේ නෑනේ. ඈ ඈ ඔයාගේ සෙරප්පු දෙක හරි ලස්සනයි. ඉතින් සෙරප්පු දෙක ලස්සනයි. මල් ලස්සනේ. ඔයාගේ කාර් එක හරි ලස්සනයි. ආ අපි වැඩක් නෑ. ඒ තමා බබලුවන්න ඕන. තමා බබලුවන්න ඕන. තමා බබලෙන්න ඕන. ඒකයි වැදගත් වෙන්නේ. ප්‍රඥා දනං සුත දනං නේ ආදිවාසී. ඒ වගේ ධනයන් ටිකක් Taman ළඟ තියෙන්නට ඕන. ප්‍රඥා දනයි කියලා කියන්නේ එයාට පුළුවන් ඒ කියන වචනයට, ඒ දෙන උපදේශයට, ඒ කරන කතා බහට වැඩිය දෙයක් කතා කරන්න. එතන තරහ කරගෙන නෙමෙයි, සිද්දිනාගෙන හැකියාව තියෙනවා. මිනිස්සු තරහ කරගන්න එක හපංකමක් නෙමෙයි, ඒක දුර්වලකමක්. යකෙක් හරි යාළු කරගන්න පුළුවන් නම් ඒක තමයි හපංකම. යකෙක් හරි නිවන්න පුළුවන් නම් ඒ නිවන්න පුළුවන් විදියට කටයුතු කරලා. දැන් ද්වේෂයෙන් ඉන්න මිනිස්සෙක් කරන්නේ ගිය තැන ගිනි තියනවා. නිවීමෙන් ඉන්න කෙනෙක් කරන්න මොකන්ද? ගිය ගිය තැන නිවනෝ. ගිය ගිය තැන නිවනෝ. දැන් තමුණුත් කල්පනා කරලා බලන්න, තමන්ගේ මහත්යගේ හිත ගිනි තියෙන කෙනෙක්ද? තරහ යන විදියටම කොච්චර හරි කතා කරන්න බලාගෙන ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් තමන්ගේ නෝනගේ හිත ගිනි තියෙන කෙනෙක්ද? තරහ යන විදියටම මොනවා හරි දෙයක් කරලා තරහ ගස්සන්න බලාගෙන ඉන්නවද? තමන්ගේ මව්පියන්ගේ හිත ගිනි තියෙනවද? මව්පියන්ට තරහ යන වැඩක්ම කළා ගිනි තියෙනවද? එහෙම නැත්නම් ඒ අත නිවන්නේ කොහොමද කියලා බලලා ඉවරලා නිවනවද? ඒකනේ. ඒකයි බලන්න ඕන. මේ ලෝකේ ඉතින් එහෙම පිරිසක් ඉන්නවා. අර වලිගෙට ගිනි තියාගත්ත හනුමා වගේ නේද? ගිනි තියාගෙන ගිනි තියාගෙන යනවා. නිවන්න ඒ වගේම තමන් නිවෙන්න. නිවීමේ මඟ අනුගමනය කරන්න. එහි සිතට බරක් දෙන්න කිසිවක් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් විමසුවම කොහොමද ස්වාමීනි සංසාර සාගරයෙන් එගොඩ වුනේ? තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. ගමන් කරන්නත් එපා, රැඳී ඉන්නත් එපා. ඔබට තේරෙන දෙයක්මද ඕන? තේරෙන දෙයක් ඕන නම් මෙන්න මේ වගේ දේවල් තේරෙනවා. කොස් තේරෙනනේ, පොල් තේරෙනනේ හොඳට. කාර්, බස්, කෝච්චි, ගුවන් යාන මොකද තේරෙන්නේ? අපිට හොඳට තේරෙනවා. ගුවන් යානය කියන්නේ ආර තටු දෙකක් තියෙන එක. බස් එක කියන්නේ අර දිග සීට් ගොඩක් තියෙන එක. වාහනේ කාර් එක ඉස්සරහට මූණක් තියෙන එක. ඇන්නේ කොහොමද අපිට තේරෙන්නේ? ඇයි දැක්කා? ඉන්ද්‍රිය ගෝචරයි. ඒක ඉතින් අපි අර හැඩේට දන්නවා. තාම මාත්‍රික ස්වභාවය දන්නවා. අපිට ඒක කියලා දුන්නු විදියට. මේ මතකයේ අවදි වෙනවා. එහෙත් අපි දැක්කේ නැති, වින්දේ නැති, හමුණු නැති දෙයක් තමයි නිවන කියන්නේ. මීට කලින් දැකලා නැහැ නේද? ඒ දැක්කේ නැති දෙයක්. පුබ්බේ අනුනොස්සුතේසු ධම්මේසු. මීට කලින් අහලත් නැහැ, දැකලත් නැහැ. නිවන කියලා වචනේ ඇහුවට දැක්කේ නැහනේ. නේද? දැන් අපි කාගේ හරි සිංසුන් කියලා කෙනෙක් හරි ඔන්න අපි නමක් කියන. දැන් සිංසුන් දැකලා තියෙනවද කවුරු හරි? නැහැ. සිංසුන් කියලා නම අහලා තියෙනවද? සිංසුන් කියන්නේ කවුද කියලා දැකලා නැහැ. ඒ වගේ තමයි අපේ අයටත් නිවන කියන එක. නිවන නිවන නිවන නිවන කියලා කොච්චර ඇහුවත් අර සිංසුන් දැක්කේ නැහැ වගේ දැකලා නැහැ. නේ? චීන නමක් වගේ වෙන්නේ නැති මට හිතිච්ච නමක් කියන්නේ. ඈ? ඉතින් එහෙම මේ කෙනෙක් දැකලා නැහැ වගේ නිවනක් දකින්න නැති නිසා අර ටිකක් ඒ ගැන කියනකොට නොතේරෙන ගතිය, නොහැටෙන ගතිය වැඩි. නමුත් අපි නොතේරෙන දේවල් තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. නොතේරෙන දේවල් තව තවත් පරිශනය කරන්න කැප වෙන්න ඕන. ඒ වගේම කලක් මහන්සි වෙලා දුක් විඳොත් තමයි අටුව පුරවලා ගෙදරට පළදාව ගන්න පුළුවන්කම තියෙන්නේ. කුඹුර කරන කාලේ සැප පහසුව බලන්න හොඳ නෑ. නිදි මත දරා ගන්න උත්සාහ කරන්න, ඒ වගේම කම්මැලිකම අසකලාන්න, බුද්ධිමේ කැපවීමක් කරන්න, ඒ වෙනුවෙන් දුක් පීඩාවක් විඳින්න. අචංචා හාමුදුරු කියන දුක් දෙකක් විඳින්න පුළුවන්ලු, දෙආකාරයකට. එකක් දුක නැති කර ගැනීමට දුක් විඳින්න පුළුවන්ලු, අනිත් එක දුක වැඩි කර ගැනීමට දුක් විඳින්න පුළුවන්ලු. මේ ලෝකයේ මිනිස්සු මේ දුවගෙන දුවගෙන ගිහිල්ලා ගොඩක් කලාවට ඒ සිද්ධ කරගන්න දේවල් තුළ දුක වැඩි වෙනවා. දැන් සමහරලාට බලය ලබා ගන්නෙ ලොකු දුකක් විඳලා. දුකක් විඳලා එයා ලබන්නේ ආයි දුකක්. ඔගොල්ලෝ බලන්නකෝ, බල සම්පන්න කෙනෙක්ගේ මූණ දිහා ගිහිල්ලා හිත ළඟට ගියාම නිතර දුසිමත් දැම්මොත් එවලෙම මේ ඔම්බ්ලට් වෙලා එනවා. ඒ තරමට රස්නේ, ඒ තරමට රස්නේ, ඒ තරමට රස්නේ. ඒකට හේතුව තියෙන බලය රැකගන්නත් නැති බලය ලබන්න. එතකොට දුක් විඳින් දෙකක් තියෙනවා. දුක වැඩි කරගන්න දුක් විඳින්නත් පුළුවන්, දුක නැති කරගන්න දුක් විඳින්නත් පුළුවන්. හැබැයි ඕනම තැනක ඉඳගෙන ඕනම බලයක, ඒ කියන්නේ මේ බලය ඔස්සේ ධනය ඔස්සේ යන්න එපා කියලා නෙමෙයි. සැපසේ යන්න, සතුටින් යන්න, අවබෝධයෙන් යන්න. අවබෝධයෙන් රජ කරන්න පුළුවන්, අවබෝධයෙන් ධනය හම්බ කරන්න පුළුවන්, අවබෝධයෙන් දියුණු වෙන්න පුළුවන්, සතුටින් දියුණු වෙන්න පුළුවන්. ඈ නිතී ස්වාමීන් වහන්සේත් මේ පන්සලක් නඩත්තු කරනවා. එහෙම ඒක ඔක්කොම තියෙනවනේ. ඒක සතුටින් කරන්න. හැබැයි කිසි වෙලාවකට පන්සල කියන්නේ රන් වැටවල්, චෛත්‍ය, මේව ශාලාවල් වලින් ඒ වයින් මේ වයින් පිරීලා තියෙන ඕන තරක් නෙමේ. මිනිස්සු රන් රුවන්සේ බබලන මට්ටමට ගොඩ නැගෙන්න ඕන. ඒක තමයි අපිට තියෙන රන් වැට. මිනිස්සයා හැදෙනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. මිනිස්සයා ධර්මයෙන් පෝෂණය වෙන තරමට තමයි ඒ පන්සල සැකසෙන්නේ. පහන්ව නිවීමෙන් වාසය කරන තැන. මම හිතන්නේ ඒ අර්ථයෙන් වෙන්න ඕන පන්සල කියලා කියන්නේ. සිත් පහන් වුණා කියලා කියන්නේ පහන් වෙනවා කියන්නේ ආලෝකමත් වෙලා, එහෙම නැත්නම් සංසුන් වෙලා පවතින අවස්ථාව. එතකොට පන්සලේ ඉන්න කෙනත් සිත් අසංසුන්ව ඉන්නවා නම් එයා පන්සලේ නෙවෙයි ඉන්නේ, ගිනි ගෙදර. හෙවත් ගිහි ගෙදර. ගිහි ගෙදර කියලා කියන්නේ ගිනි ගෙදර. ඇයි හැමතිස්සෙම පන්සල නෙමෙයි. හැබැයි ගෙදරක් හරි වේවා, පහන් වූ මනසින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා නම් ඒක පන්සලක්. පන්සලේ හෝ වේවා ගිනි අරගෙන ඉන්න කට්ටිය ඉන්නවා නම් ඒක පන්සලක් නෙමෙයි. ඈ එකයි හැටේ. එනිසා gedara pansalak කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි පහන් වූ සිත් ඇති මිනිසුන් බවට පත්වීම. තණ්හාවෙන් මේ ඉන්ද්‍රියන් බදා ගැනීමෙන්, ග්‍රහණය කර ගැනීමෙන් ඔබට පුළුවන් කමක් නැහැ සැනසීම ලබන්න. සැනසීම ලබන්න තියෙන ඉන්ද්‍රියන් අතහැරීමෙන්. පටිච්ච සමුප්පාදේම පෙන්වන ධර්ම අතහැරීමෙන්. ඒ ඇරෙන්න වෙන මාර්ගයක් නැහැ. පටිච්ච සමුප්පාදේම අතහැරීමෙන් පමණයි ඔබට නිවීම ලබා ගන්නට තියෙන්නේ. දැන් බලන්න මේ පටිච්ච සමුප්පාදේ කියලා දෙන්නේ වෙන කොහේවත් ඈත තියෙන දෙයක් නෙමෙයි, පොතේ තියෙන දෙයක්වත් නෙමෙයි. අවිද්‍යාව කියන එක තියෙන අපහැදිලි බව, නොවැටෙන ගතිය, පූර්ණ නොදකින ගතිය තියෙන තමා තුළ. ඒ ස්වභාවය අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාව කියන ස්වභාවය, අවිද්‍යාව කියන ස්වභාවය ශේෂයක්වත් නැතුව දුරු කරන්න ඕන. ඒක දුරු වෙන්නේ මෙන්න මේ සියල්ල දුරු වුණාම පමණයි. ඒක මතක තියාගන්න. ඒක මුලට තිබ්බට මේ පහළින් සඳහන් වෙන පටිච්ච සමුප්පාදේ සියල්ල දුරු වීම සමග සමයි අවිද්‍යාව කියන එක දුරු වෙන්නේ. මොනවද මේ අවිද්‍යාවේ තියෙන අනිකුත් කලමනා ටික? සංඛාර. අපි හැමතිස්සෙම අලුත් වෙනවා. හැබැයි ඒ සංස්කාර මතින් සංස්කාර මතට මාරු වෙනවා. අලුත් වෙනවා කියලා කළාට කරන්නේ මොකද්ද? සංස්කාර මතින් සංස්කාර වලට මාරු වෙනවා. නමුත් මෙතන පෙන්නන්නේ සංඛාර නිරෝධෝ. සංස්කාර වලින් සංස්කාර වලට මාරු වෙවි යන ගමන සංඛාර නිරෝධෝ කරන්න කියනවා. ඊට පස්සේ කොහොමද? විඥාන නිරෝධෝ. ඒ විඥානේ කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ. සරලව තේරුම් ගන්න ගොඩක් දේවල් මම කියනවා. දැන් පංච උපාදානස්කන්ධය කියලා නිකන් ඔළුව අවුල් කරගන්න මේක කොහෙද කියලා. මම ඊටාම කෙටියෙන් කියනවා පංච උපාදානස්කන්ධය කියලා මොකක් හක් කලබලෙන් හොයන්න එපා. ඔබට ඔය දැනෙන හිත. එහෙම කියලා දීලා තියෙනවනේ. ආයිතින් හොයන්න යන්න ඕනේ නැහැ. තමන්ට දැනෙනවා හිත. ඊළඟට මේ විඥානේ කියන්නේ මොකද්ද? මේ විඥානණය කිරීම හේවත් විඥානේ කොහෙද තියෙන්නේ? මෙන්න මේ ඔළුවේ මොලේ. මේ විඥානණය මේ විඥානේ කියන එකේ ස්වභාවය තමයි හැමතිස්සෙම බලනවා. හැමතිස්සෙම මෙහෙම වෙන්නේ නැති කියලා හිතනවා. එහෙම නැත්තම් මෙහෙම විය යුතුයි කියලා හිතනවා. එහෙම නැත්තම් මෙහෙම නොවිය යුතුයි කියලා හිතනවා. ආදි වශයෙන් විඥානණය කිරීම හේවත් කොටස් කිරීම. එහෙම නැත්තම් කොටස් කරලා ඒව අල්ල ගන්නවා. එහෙම නැත්තම් පවත්වනවා. මෙයාට මෙහෙන් හදවතින් ප්‍රෙෂර් කරලා කියනවා මේක මෙහෙම කරන්න. සිතුවිලි ගන්න නැතුව ඉන්න ඕන. සිතුවිලි බලබලා ඉන්න ඕන. මෙයා අන කරනවා. එතකොට මෙයා ඒ වැඩේ කරන්න පටන් ගන්නවා. විඥානණය කරනවා. එහෙම නැත්තම් කියනවා අනාහෙ ළඟ තියාගන්න. ආ බලා ගන්න. ඔන්න දැන් උඩට ගත්ත පල්ලේ හර ගත්තා අනේ යනවා. අරයට දෙන්නේ නැහැ, නිදහසක් දෙන්නේ නැහැ. විඥානේ නිරෝධ කරන්නේ. මේ විඥානණය කිරීම කියන මන බැලීම පැවැත්වීම කියන එක කරනවා. විඥානේ නිරෝධ කරන්නේ. එයාට මේතෙන්ට ප්‍රෙෂර් කරලා මොකවත් දෙන්න උවමනාවක් නැහැ. එයා නිදහස් කරන්න ඕන. විඥාන නිරෝධෝ. ඊළඟට නාම රූප නිරෝධෝ. හැම දෙයකම අපි ඒ අල්ල ගන්න ග්‍රහණය කරන හැම දෙයක් තුළම තියෙනවා නාමය හා රූපය. එහෙම නැත්නම් දෙකෙන් එකක්. එතකොට මෙතන නාමයයි රූපයයි දෙකම අත්හරින්න කියනවා. දැන් ඕනම පුජ්‍යලෙකුටත් තියෙනවනේ නමකු රූපේකුතු. හැබැයි සමහර දැක් අඳුරන් නැති අහලා නැති පළතුරක් එකපාරට දකිනවා. නමුත් පළතුරු ගෙඩියක් කියලා දන්නෝ අපි අහන මොකද්ද මේකේ නම? ඒකට ඉතින් ඔන්න නමක් දානෝ. මේක ඩ්‍රැගන්. මේ පළතුරු ඩ්‍රැගන් නේද? අපි බන්නේ මොන ඩ්‍රැගන්ද කියලා මේ ළඟ දිනවනේ ඔන්න ඩ්‍රැගන් නාවා කියලා තිබ්බා. එහෙම දැම්මට පස්සේ අපි ඩ්‍රැගන් කියලා කනවා. ඉතින් ඕනම දෙයක එක රූපයක් තියෙනවා, එක නමක් තියෙනවා. එතකොට වචන හැදිලා තියෙන්නේත් එහෙමයි. වචන හැදිලා තියෙන්නේත් ඒ ස්වરૂපයක් අනුව, ඒ නාම රූප දෙකක් ඇතිව. එතකොට නාම රූප නිරෝධයි. සලායතන ඉන්ද්‍රියන් වලට බර වෙලා කිසිම දෙයක් මේ නිවන් මගේ කරන්න දෙයක් නැහැ. ඉන්ද්‍රියන් 6ම සලායතන නිරෝධ කරන්න ඕන. සලායතන නිරෝධ. ඊට පස්සේ ස්පර්ශ වෙන දේවල් වලින් මේක ස්පර්ශ කරලා දැනගන්න දේකුත් නෙමෙයි, ස්පර්ශ වෙන දේකුත් නෙමෙයි. ඒ නිසා ස්පර්ශය කිරීමට තියෙන බලාපොරොත්තුව නිර්වාණය, ස්පර්ශයන් තුලින් හොයාගෙන යන ක්‍රමවේදය දුරු කරන්න ඕන. ඊට පස්සේ වේදනාව. මේක විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අපි වෙන වෙන භාවනාවල් කරනකොට විඳින්න පුළුවන්. ඒවා තියෙන සුඛ වේදනාවක් තියෙන. සමහර අය මේ වේදනාවේ ආස්වාදයට තමයි මේ භාවනාවන් දිගටම කරගෙන යන්නේ. ඒ වේදනාව කියන එකේ ප්‍රතිකර්මයක් තමයි අනිත් පැත්තෙන් දුක් වේදනාව. මානසික වින්දනයක් නේ, පුජ්‍යලත්වයේ ක්‍රියාවලිය. ඔය මේ Hindu භාවනා ක්‍රමවල තියෙන ස්වභාවය එහෙමයි. මම මේ දවස්වල භාවනාවක් කළා, අනිමිති භාවනාව තුළින් ඉහළටම දියුණු කළා. ඒකිනුත් පුළුවන් නේව සංඥා නා සංඥායතනට දියුණු කරන්න. දියුණු කරද්දී හිතට සතුටක් එනවා කාලෙකදී. ඒ සතුට සති ගාණක් පවතිනවා. දෝරේ ගලා යන සතුටක්, උඩින් යනවා වගේ දැනෙන්නේ පාර ගියා. ඒ තරම් සතුටක්. මොකක් හරි හේතුවකින් මොකක් හරි සිද්ධියකින් ඕක දුකට පෙරලෙනවා. සමාල්ලාන්ට කවුරු හරි අසාධාරණයක් කළා, වැඩක් කළා, වචනයක් කියලා ඔන්න හිත කඩනවා. කඩපු ගමන් එතනින් ඇති වෙන දුක සති ගාණක් පවතිනවා. පීඩනේ හිත දෙවි දෙවි පිච්චි පිච්චි තියෙනවා. සමහරලාට අප්‍රසාදයක් ලකුවට ඇති වෙනවා අර තමන්ගේ හිත කැඩු පුජ්‍යලයා කෙරෙහි. ඊට පස්සේ තණ්හාව. තණ්හාව කියන්නේ ඇලෙන්නත් තණ්හාව තියෙන්නේ, ගැටෙන්නත් තණ්හාව තියෙන්නේ. ඈ සමහර අයගෙන් ගෙම් පලිගන්නේ තණ්හාවෙන්, සමහර අයට උදව් කරන්නේ, උපකාර කරන්නේ, කරුණාව දක්වන්නේ තණ්හාවෙන්. මෙය මෙසේ විය යුතුයි, මෙසේ කළ යුතුයි ආදී වශයෙන් ඇලීම් ගැටීම් කියන එක මේ තණ්හාවෙන් සිදු කරන. තණ්හාවත් නිරෝධ කරන්න ඕන. උපාදානය. උපාදානය කියලා කියන්නේ දානය නොකර අත්හරින් නැතුව අල්ලා ගැනීම කියන එක උපාදානය. දානය කියන්නේ අත්හරිනවා කියන එක. උපාදානය කියලා කියන්නේ අල්ලා ගැනීම කියන එක. මොකක්ද අල්ලගන්නේ? තමන්ගේ සිත කියලා අල්ලගන්නවා. මේ මම කියලා අල්ලගන්නවා. මේ මගේ ආත්මය කියලා අල්ලගන්නවා. මේක මගේ නෙමෙයි කියලා අල්ලගන්නවා. මේක ඇට තියනවා කියලා අල්ලගන්නවා. මේක මස් තියනවා කියලා අල්ලගන්නවා. එහෙම නැත්නම් මේක හරි ලස්සනයි කියලා අල්ලගන්නවා. මේක හරි වටිනවයි කියලා අල්ලනවා. මේව හරිම අගේ කියලා අල්ලනවා. ඈ රූපනන්ද වගේ අය ඇල්ලුවේ මේක හරි ලස්සනයි කියලා. Hindu භාවනා කරන අර ආගමික ශාස්ත්‍රවරු ඇල්ලුවේ මේක ඇට තියනවා මස් තියනවා කියලා ඇල්ලුවා. අර අපේ හාමුදුරුවෝ භාවනා උගන්වනවා වගේ මේක ඇට තියනවා මස් තියනවා කියලා ඇල්ලුවා. ඒ කොහොම ඇල්ලුවත් උපාදානය. උපාදාන නිරෝධ. ඊළඟට භවය නිරෝධ කරන්න ඕන. දැන් ඕනම කෙනෙක් ඇහුවම මේ මොන භවයේද? මේ මනුස්ස භවය අපි ලබලා තියෙන්නේ. ඉන්න ඕනම භවයක් නිරෝධ. ඒ මනුස්ස භවයේ ඉඳගෙන ඕනම භවයක සැරිසැරීමේ හැකියාවක් තියෙනවා. ඒ සියලුම භව නිරෝධයන් ඇති කරන්න ඕන. භවයෙන් නිදහස් වෙන්න ඕන. භව නිරෝධව බවටපත් වෙන්න ඕන. ඒ කියන්නේ ස්ත්‍රියකුත් නෙවෙයි, පුරුෂයෙකුත් නෙමෙයි, වෙනාන් කෙනෙකුත් නෙමෙයි. බුදුහාමුදුරන්ගෙන් අහුවනේ ඔබ මිනිස්සෙක්ද කියලා. එතකොට බුදුහාමුදුරන් කිව්වම නෑ කියලා. දෙයියෙක්ද කියලා අහුවමත් නෑ කිව්වා. බ්‍රහ්මයෙක්ද කියලා අහුවමත් නෑ කිව්වා. යකෙක්ද කියලා අහුවමත් නෑ කිව්වා. ඒ වගේම අර සෝමා සූත්‍රය කියන්නේ ඉත්‍ති භාවෝ කිං කෛරා. ස්ත්‍රී භාවය කියලා එකක් කොමන්න කරන්නද? චිත්තම් මිසු සමාහිතේ. හිත හරියට හදාගත්තට පස්සේ ස්ත්‍රී භාවය කියලා එකක් නෑ. ඈ ඊට පස්සේ එතන භව නිරෝධෝ වට එනවා. ඊට පස්සේ ජාති නිරෝධෝ. ජාති නිරෝධෝ. අර මේ මනුස්ස භවයේ ඉපදිලා ඊළඟට ජාති තියෙනවා. කෙනෙක් උපදිනෝ මනුස්ස මනුස්ස මනුස්ස ප්‍රේත මනුස්ස තිරිසං ආදී ජාති ස්වභාවයන් තියෙනවා. ඊට පස්සේ ඒ ජාතිය තුල හිටියොත් ඒ කෙනාටම තමයි ජරා මරණ ලැබෙන්නේ. ජාතිය නිදහස් වෙච්ච කෙනාට ඒ ජාතියයි භවයයි දෙකම නැහැ. ඒ කෙනාට දුක්ඛ දෝමනස්ස නැහැ. ඒ සියල්ලම නිරුද්ධයි. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. අන්නේ ආකාරයේ මෙයා මේ සියල්ලම නිරෝධ කරනවා. ආයි මොකක්වත්ම ඉතිරි කරගන්නේ නැත. අද රැස් වෙන්නේ තරම. දැන් ඔන්න මේ සියල්ල සම්පූර්ණ වුණාම තමයි අවිද්‍යාව කියන එක නැති වෙන්නේ. ඒකයි කියන්නේ කසායක් දුන්නාම එක පංගුවක් තම්බල බොන්න එපා. ඔක්කොම ටික තම්බල බොන්න ඕන කියලා. දැන් පටිච්ච සමුප්පාදේ උඩ ඉඳලා පල්ලෙහාට පිළිපදින්නවත්, පල්ලෙහා ඉඳලා උඩට පිළිපදින්නවත් ගිහිලා හරියන්නේ නැහැ. මේක ඒකීය ධර්මයක්. මේක එකට මිස් කරලා ගත්තාම තමයි හරියටම ප්‍රතිඵලය ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. එහෙම නැතුව මේ පංගු එක එක තම්බල බීලා හරියන්නේ නැහැ. ඉතින් හැදෙන්නෙත් එහෙමයි, නැති වෙන්නෙත් එහෙමයි. එතකොට දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? කම්ම නිරෝධාය සංවත්තති. කර්මයෙන් නිදහස් වෙන්න. මොනවද? කර්මයෙන් නිදහස් වෙන්න. කිසිම ක්‍රියාවක් කරන්න කියලා නැහැ නේද? එතකොට කිසිම භාවනාවක් කරන්න කියලා නැහැ. සරණේ කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. මොන භාවනාවක්ද? ඒක තමයි භාවනාව. නෑ නමුත් ඉතින් මෙහෙමයි. ඉතින් ගොඩාක් ඔය මොළය දියුණු නැති, ඥානෙ දියුණු නැති අයට මේ වගේ ගැඹුරු වචන හරියන්නේ. ඒගොල්ලන්ට කියන්න ඕන දැන් ආහි ළඟ තියාගන්න. හරි. අන්න උඩට 1යි, පහළට ගන්න 2යි ගණන් කරන්න කිව්වා. මොම සරල ක්‍රමවේදයක්. ඉතාව ලොකු ජාත්‍යම හැම මෙඩිටේෂන් සෙන්ටර් කියලා ගන්න මේ වගේ නෙමෙයි. ලක්ෂ ගණන් එකතු වෙලා කෝටි ගණන් වේදම් කරලා කරන්නේ හුලං ගණන් කරන එක තමයි. ශිෂ්ට ප්‍රඥාවක් නෑ ඒකේ. තාවකාලික යංගිසිද. හැබැයි ඒකේ වරදක් නැහැ. හිතක් දිහා බලන්නවත් පුරුදු වෙච්ච නැති මිනිස්සේ හිත දිහා බලන්න පුරුදු වීම එතනින් ආරම්භ වෙනවා. අපිත් එහෙම දේවල් කළා. ඒ කරපු දේ තුල අත්දැකීමක් ලැබුණා. ඒ අත්දැකීම් තුල මේ අනිකුත් ධර්මයත් එක්ක ඒක ගලප ගැනීමේදී අපිට ඒක ශක්තියක් ලැබුණා. එහි තියෙන දුර්වලකම් කියනකොට ශනිකෝම අපිට ඒ දුර්වලකම වැටහෙනවා. ඒ දේවල් තුල අපි සිටපු නිසා. නැත්තම් අනිත් අයට එහෙම කිව්වට ඒකේ මෙහෙම දුර්වලකමක් තියෙනවායි කියලා එයාට තේරෙන්නේ නැහැ. ඒ භාවනා ක්‍රමයේ ඒක දුර්වලකමක් තියෙනවා කිව්වට ඒක තේරෙන්නේ නැහැ. ඒ අනුශාසනයේ දුර්වලකමක් තියෙනවායි කිව්වට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගැනීමේ හැකියාව ලැබුණා. දැන් මේ ධර්මය කියන්නේ ඔබට නොවේ. කාටද කියන්නේ? ඔබ තුල ජීවත්වන රහතන් වහන්සේට, ඔබ තුල ජීවත්වන රහත් මෙහෙණින් වහන්සේට තමයි මේ ධර්මය කියන්නේ. ආමන්ත්‍රණය කරන්නේ ඔබ රැවටෙන්න එපා, ඔබට කතා කරනවායි කියලා. ඔබ මමේ කියලා හිතාගෙන ඉන්න තැන ඉඳීවි. මිනිස්සෙක් හරි යකෙක් හරි පෙරේතෙක් හරි ඉඳීවි. හැබැයි මේ රහත් මෙහෙණින් වහන්සේ ළඟ අර ගති ලක්ෂණ භාව ගති ඒව මොකවත් නැහැ. එහෙනම් මේ ඔබට කියන බණ නෙමෙයි, මට කියන බණ නෙමෙයි. අපි ආමන්ත්‍රණය කරන්න උත්සාහ කරන්නේ ඔබ ළඟ ඉන්න රහතන් වහන්සේට. ඔබ ළඟ ඉන්න යක්ෂයන්ට ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ප්‍රේතයන්ට ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ඒගොල්ලොත් ඉන්නවා. මනුෂ්‍ය ජීවිතයේ ඇස්සේ හැමදිස්සෙම පැතිරලා ඉන්නවා. ඒගොල්ලෝ අර හංගල පිටිපස්සට දාලා යක පිටිපස්සෙන් තියලා ඉස්සරහාට මුවා දාගෙන හිටියට යකා හැම කෙනෙක් තුළම ඒ යකා ඉන්නවා. ඉතින් යකා ඉස්සරහට ගන්න වෙලාවට පෙර දැනුම් දීමක් කරනවා. දැන් ඔන්න මට යකා ඇවිස්සෙන්නයි යන්නේ, මගේ යකා උස්ස ගන්න එපා කියලා පෙර දැනුම් දීමක් කරාම වහාම එතනින් ඈත් වීමට සහ නිහඬ වීමට වග බලා ගන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? අර යකා තවත් විශාල වෙනවා. එනිසායි වෙනි පෙර දැනුම් දීමක් කරපු හැම අවස්ථාවකම තමන් ක්‍රියා කරන්න ඕන විදිය දැනගන්න ඕන. එහෙම නැත්නම් ඊට වඩා ලොකු යකෙක් තමන්ට ගේන්න වෙනවා අර යකා දමනය කරන්න. එතකොට තමන් දන්නේ නැතුව ඊටත් වඩා ලොකු යකෙක් වෙලා තමයි තමන් අතර වෙන්නේ. ඈ? එතකොට තමන්ට යක්ෂ භාවයෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. තින් භව නිරෝධ කරන්න, ජාති නිරෝධ කරන්න, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය නිරෝධ කරන්න මේ ධර්මය හේතුකාරක කරගනිත්වා, උපකාරක කරගනිත්වා, වැඩිපුර ධර්මය ශ්‍රවණය කරත්වා, ඒ ධර්මය ක්‍රමානුකූලව ඔබ තුල ගොඩනැගෙන්නට ඒ අවකාශයක් වේ. ඔබ කියන, එහෙම නැත්නම් මම කියන ඊටාම පටු බුද්ධියක් ඇති මමංකාරයට, ඉන්ද්‍රිය විෂය තුළින් සිර වුණු කූඩු වුණු මමංකාරයට මේවැනි විශාල ධර්මයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රමානුකූලව ඒ ධර්මය අනුගත වෙන්න, වඩා වඩා ධර්මයේ තුල වාසය කරන්නට ඔබ හැම දිනාටම කාලය හා ශක්තිය ධීරිය